සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරී සුකං සේති අස්මින් ලෝකේ පරම් හිච සාදු. අපගේ අමාමෑණියෝ ශාන්තිනායක ගෞතම ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන වේලාවයි. හැම දිනාම ධර්ම ශ්‍රවණය කිරීමට හිත හදාගන්න, චිත්ත විවේකයේ ලබා දෙන්න, ගත වෙහිසිලා වැඩ කරන විට අපි පුටුවකින් වාඩි වෙලා කාය විවේකයේ ලබා ගන්නවා. එහෙම නැත්නම් ඇඳක වැතිරිලා කාය විවේකයේ ලබනවා. ඒ මෙන්ම ඔබේ හිතටත් විවේකය ලබා දෙමින් චිත්ත විවේකය කියන එක මේ මොහොතේ ටික වෙලාවක් භුක්ති විඳින්න, හිත සැහැල්ලු කරගන්න, කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් වාසය කරන්න. ක්‍රමානුකූලව ඔබට නොදැනෙච්ච හුස්ම ඔබට දැනෙන්න පටන් ගනීවි. හොඳින් චිත්ත විවේකයෙන් කාය විවේකයෙන් වාසය කරන්න. මෙතික් වෙලා නොදැනුණු හද ගැස්ම ඔබට දැනෙන්න පටන් ගනීවි. මෙතික් වෙලා නොදැනුණු උදරයේ පිම්බීම හැකිලිම ඔබට පෙනේවි. සමස්ත කායික මානසික ක්‍රියාවලියම ඔබට පෙනේවි. ඔබේ සිතවිලි ඇතුව පැවත නැතුව යන ආකාරයේ ඔබට පෙනේවි. ඒ සිතවිලි වල තිබෙන ස්වභාව ලක්ෂණය ලෝභ ස්වභාවයක්ද, ද්වේෂ ස්වභාවයක්ද, මෝහ ස්වභාවයක්ද කියලා පෙනේවි. හිත සංසුන් නම් සංසුන් බව පෙනේවි. හිත අසංසුන් නම් අසංසුන් බව පෙනේවි. විවේකය පුරුදු කරන විට සංසුන් වේවි ඔබේ මනස. හොඳයි සාදු. බොහෝ වියේ පැහැදන් කරලා කොළඹ සිට නුවරට ස්වාමින් වහන්සේ ගෙන්න ගත්තේ නිහඬව සිටින්නද කියලා අසන්න පුළුවන්. එහෙම අසන්නේ නැහැ කියලා මම දන්නවා. නිහඬ බව තුල අපට කියවෙන දහම ශබ්දයෙන් අසන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිහඬ බව ලබන අවබෝධය වචන වලින් ලබන්නට පුළුවන් කමක් නැහැ. එම නිසා නිහඬ භවට ඇහුම්කම් දෙන්න පුරුදු වන්න. නිහඬ භවට ඇහුම්කම් දෙන්න පුරුදු වන්න. ඒ වචන විලාසය තුල යම් අර්බුදකාරී ස්වභාවයක් තිබුණත් ඒ පටලැවීම ලියා ගන්න උත්සාහවත් වෙන්න ඕන. කොහොමද මේ නිහඬ භවට ඇහුම්කම් දෙන්නේ කියලා. අපි ශබ්දවලට ඇහුම්කම් දෙනවා. ඒ අහන විට ඒ ශබ්දවල තියෙන සංඥාවන් වල අනුව අපේ මනස අපේ මොළය චංචල වෙනවා. ඒත් ඔබ නිහඬ බවට ඇහුම්කම් ලබා දුන්නොත් ඒන් කිසිදු සංඥාවක් නොපැමිණ ඔබේ මනස සංසුන් කරවනවා ඇති. නිහඬ බව යනු කවරක්ද? ඔබ නිහඬ බව අසා තිබෙනවාද? නිහඬ බව තිබෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් 6 ඉක්ම වූ අවස්ථාවක. එහෙම නැත්නම් දහමේ කියවෙන්නේ ලෝකෝත්තර අවස්ථාවක් කියලා. ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ අවස්ථාවක් කියලා. කනට පුළුවන් කමක් නැහැ නිහඬ බවට අහුම්කම් දෙන්න. කන හැදිලා තියෙන්නේ ශබ්දයක් ශ්‍රවණය කිරීමට. ඇහැට පුළුවන් කමක් නැහැ රූප වලින් තොරව බලන්න. ඇහැ හැදිලා තියෙන රූපයක් බලන්න. ඉන්ද්‍රිය සාපේක්ෂිත දෙයක් ස්පර්ශ කිරීම සඳහා තමයි ඉන්ද්‍රයන් සෑදී තියෙන්නේ. එහෙත් අපේ සිද්ධාර්ථ තවුසන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ඒ සොයාගත් අපූරු දහම ඉන්ද්‍රයන්ට ගෝචර නැහැ. ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නැහැ. ඉන්ද්‍රයන්ට ඥාතිකම් කියන්නේ නැහැ. ඉන්ද්‍රයන් සමග සම්බන්ධතාවයක් නැහැ. ඔබට එම දහම දැනෙනවාද? යමක් දැනීමට අවශ්‍ය නැහැ ඔබේ මනස ඒ දහමින් සැහැල්ලු වෙනවාද? හොඳයි. බුදුරජාණන් වහන්සේ සොයාගත් ඒ උත්තරීතර ධර්මය මනස ඉක්මවා පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ සොයාගත් උත්තරීතර ධර්මය ඉන්ද්‍රියන් ඉක්මවා පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ ධර්මය මනස ඉක්මවා පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ සොයාගත් ධර්මය කාලය ඉක්මවා පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ ධර්මය දුක ඉක්මවා පවතින දෙයක්. ඔබ දුටුවද ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය? කුඩා කාලයේ දැනුම නැති දරුවාට දැනුම රැස්කර ලබා දෙනවා. ලොකු මහත් වෙන විට ඒ දැනුමම ඒ අයට යම් යම් පීඩා පමුණුවනවා. දැනුමින් ආඩ්‍ය වූ පෝසත් වූ පරිණත වූ පණ්ඩිත වූ ඒ තැනත්තා විසින් සොයනවා දැනුම ඉක්මවා යන්නේ කෙසේද? දැනුම යනු කවරක්ද? දැනුම යනු සංකල්පයක්. එක් කාරණයක් එක් අයෙකුට සතුටක් වන අතර තව අයෙකුට දුකක් විය හැකි. එකම වචනයක් එක් අයෙකුට සතුටක් වන අතර තව කෙනෙකුට එය දුකක් විය හැකි. එක් වචනයක් එක් අයෙකුට අර්ථයක් ගෙන දෙන දෙයක් වුවද තව කෙනෙකුට එම භාෂාව නොදන්නා, සිංහල භාෂාව නම් සිංහල භාෂාව නොදන්නා වූ යම් කෙනෙකුට අර්ථයක් ගෙන නොදෙන දෙයක්ද වෙන්න පුළුවන්. සිංහල භාෂාව නොදන්නා ඉංග්‍රීසි ජාතිකයෙක් මේ ධර්මය ශ්‍රවණය කරනවා. මේ වචන ඔස්සේ කිසිදු සංඥාවක් අවදි නොවි පුටුවක් මත වාඩි වී සිටිනවා ඇරෙන්නට වෙන දෙයක් ඔහුට කරන්න පුළුවන් කමක් නැහැ. මක් නිසාද? මේ කිසිදු වචනයක් ඔහු නොදන්නා බැවින්. සෑම වචනයකම සිහිනයක් තියෙනවා, ආකල්පයක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා, අල්ලාගත් ස්වභාවයක් උපාදානයක් තියෙනවා. වචනය තුල වෛරය තියෙනවා, වචනය තුල ප්‍රේමය තියෙනවා, වචනය තුල දයාව තියෙනවා, වචනය තුල භය තියෙනවා, වචනය තුල කුතුහලය තියෙනවා. ඒත් මේ භාෂාව නොදන්නා වූ ඒ ඉංග්‍රීසි ජාතිකයාට කිසිවක් උපදින්නේ නැත. මක් නිසාද? මේ වචන උදෙසාවන සිහින සංකල්ප ඔහු මවාගෙන එහෙම නැත්නම් ඉගෙනගෙන පුරුදු කරගෙන නැත. මනස තුල පවතින්නේ තමන් හදාගත් ලෝකයක්, අන් අය හදා දුන්නු ලෝකයක්. අප ඒවා අතරේ දැඩිසේ බැඳීම නිසා තමන් සාදා ගන්නා ලද ලෝකයට අනුව අන් අය පෙන්වා දුන්නු ලෝකයට අනුව බලනවා ඇරෙන්නට තමන්ගේ ඇස පිරිසිදු කරගෙන බලන්නට දන්නේ නැත. ඔබේ ඇස පිරිසිදු කරගෙන බලන්නට ඇසේ කිසිවක් තවරගෙන නැතිව මේ ලොව දෙස මනාකොට දෙනෙත් හැර බලන්න. ඇසේ කිසිදු දෙයක් තවරගන්නේ නැතුව, කණ්ණාඩි දෙකක් පැලඳගන්නේ නැතුව මේ ලෝකයේ දෙස බලන්න. මේ ලෝකය මොනතරම් මනහරද, සංසුන්ද, මනස්කාන්තද? හිසේ පිරිල තිබෙන්නේ සංකල්ප. හිතේ පිරිල තිබෙන්නේ සංකල්ප. ඉක්මනේ ඉක්මනින් වෙහෙස කරලා මොලේ සොයන්නේ සංකල්ප. එක සංකල්පයක් යටපත් කරන්න තව සංකල්පයක් ශක්තිමත් කරන ස්වභාවයයි මානවයා තුල පවතින්නේ. එක සංකල්පයක් යටපත් කරන්නට තව සංකල්පයක් දැඩි කරන ස්වභාවයයි මානවයා තුල, මිනිසයා තුල තිබෙන්නේ. ඒ තුලින් සංකල්ප වල ඝනත්වය, දැඩි බව දිනෙන් දින වයසින් ඉහළට පැමිණෙන්න පැමිණෙන්න පුජ්‍යලයා ගොරෝසු වන්නටත් පුරුදු වෙනවා, පුහුණු වෙනවා. ඒ චිත්ත ආවේග තුල පීඩාකාරී ගොරෝසු බවක්, වේදනාකාරී බවක් අත්විඳිනවා. එසේ වූවේ ඇයි? අවිචා පත්‍ය සංඛාරා හේවත් විද්‍යාත්මක න්‍යාය මනසෙහි, අධ්‍යාත්මික විද්‍යාත්මක න්‍යාය මනා කොට නොදන්නා නිසා. මම යනු කවරෙක්ද? මට මායයි පෙන්විය හැක්කේ කුමන කාරණයක් පදනම් කරගෙනද? එහෙමත් නැත්නම් මට අයිති නොවන ලෝකයකටම මම මායයි ආමන්ත්‍රණය කරනවාද? මම යනු ඇලීම, මම යනු ගැටීම. ඇලීම පමණක් වරදක් නොවේ, ගැටීමද වරදක්. ඇලීම ගැටීමෙන් දුරු කළ යුතු නැත. බැඳීම නොබැඳීමෙන් දුරු කළ යුතු නැත. සියලු සංස්කාරකයන් අවිද්‍යා සහගතව මේ මන තුල උපදින බව බුදුරජාණන් වහන්සේගේ දේශනයයි. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරකයන්ගෙන් තොර වූ අවස්ථාවට ඔබපත් විය යුතුයි. සංස්කරණය නොකරන අවස්ථාවට ඔබගේ මනස ඔබපත් කරගත යුතුයි. අනිත්‍ය යනු ඔබ නොදන්නා වූ අපූරු ධර්මයේ කියවෙන සිද්ධාන්තයක්. ඔබ දන්නේ ලෞකික අනිත්‍ය. එහෙත් ලෝකෝත්තර අනිත්‍ය බොහෝම වෙනස්. ලෝකෝත්තර අනිත්‍ය යනු නොබැඳීම, නොඇලීම, නොගැටීම. ලෝකෝත්තර අනිත්‍යයට වචනයක් නැත. ලෝකෝත්තර අනිත්‍යයට සංකල්පයක් නැත. ලෝකෝත්තර අනිත්‍යයට දෘෂ්ටියක් නැත. අල්ලාගත් දෙයක් හෝ ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් ලෝකෝත්තර අනිත්‍ය තුල නැත. හේතුව අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම දකින විට අනිත්‍ය නිට්ටය කර නොගෙන සිටීමට වග බලා ගන්නවා. හොඳින් මේ වචනේ අර්ථ මතු කර ගන්න උත්සාහ කරන්න. අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම දකින විට අනිත්‍ය නිට්ටය කර නොගැනීමට වග බලා ගන්නවා. ඒ නිසායි ලෝකෝත්තර අනිත්‍ය තුල වචන, දෘෂ්ටි, සංකල්ප නැත. ලෝකෝත්තර අනිත්‍යතාවයේ ඉතා සුවබරයි, පහසුයි, ශාන්තයි, මනහරයි. ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංඛාර සමතෝ. ඒක ඉතාම ශාන්ත වූ, ඒක ඉතාම ප්‍රනීත වූ, සියලු සකස් කිරීම් වලින් තොර වූ අපූර්වත්වේ අවේදීත තත්වයක්. ඒ නිසා සැපයි. නිර්වාණ ධර්මයට ආගමක් නැත. නිර්වාණ ධර්මයට ජාතියක් නැත. ප්‍රඥාවන්තයන්ගේ අවබෝධයයි. ප්‍රඥාවන්තයන්ගේ ප්‍රත්‍යක්ෂතාවයයි. ජීවිතය පිළිබඳව නිර්වචන ලබා දුන්නාට ඒ නොතේරෙන කමට තමන්ගේ ඥානයේ පරිදි, තමන්ට හැඟෙන පරිදි දෙන ආකල්ප පමණයි. ආකල්පයක් මතින් ජීවිතේ මනිනවට වඩා වටින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාව ප්‍රත්‍යක්ෂ කරගත් උතුමෙන්ගෙන් ජීවිත අවබෝධය පිළිබඳව අනුශාසනයක් ශ්‍රවණය කිරීම. ජීවිතය නිර්වචනය කරන්න පුළුවන් කමක් නැහැ. ජීවිතය හරියට වතුර වාගේ. වතුර ටිකක් වීදුරුවකට දැම්ම විට වීදුරුවේ හැඩය ගන්නවා. බෝතලයකට දැම්ම විට බෝතලේ හැඩය ගන්නවා. බිමට හැලුවොත් ඒ ගලාගෙන යනවා. ජලයට නිර්වචනයක් ලබා දීමට හෝ වර්ණයක් නම් කිරීමට පුළුවන් කමක් නැහැ. විශ්වය මැන බැලිය හැකි වන්නේ නැහැ. විශ්වය මැන බැලිය හැකි වන්නේ නැහැ. ජීවිතය දේශේමයි. ජීවිතේ මනින්න මිනුම් දන්නක් හදන්න පුළුවන් කමක් නැහැ. අචින්ත්‍ය වූ සීමා නො වූ ධර්මයන් සීමා නො වූ ධර්මයක් හැටියටම පිළිගත යුතුයි. සියල්ල දක්නා ඥානය උපදින්නේ ඔබ විසින් නිර්මිත කරන නිර්මාණය කරන ලද ඥානය පසකලා පොදු ඥානයට සත්‍ය ඥානයට එසේත් නැත්නම් විශ්වීය ඥානයට එකතු වීමෙන් පමණයි. ඔබට පෞද්ගලික වූ ඥානය පසකලා පොදු ඥානයට විශ්වීය ඥානයට එකතු වීමෙන් පමණයි සත්‍ය දැකිය හැක්කේ. සත්‍ය යනු අසත්‍යයෙන් වෙන් වූ දෙයක් නොවේ. සැබෑ සත්‍ය පිහිටා ඇත්තේ සත්‍ය අසත්‍ය ඉක්මවා භව සාමාන්‍ය ලෝකයා නොදනී. සැබෑ සත්‍ය පිහිටා ඇත්තේ සත්‍ය අසත්‍ය ඉක්මවා භව සාමාන්‍ය ලෝකයා නොදනී. සත්‍ය අසත්‍ය ඉක්ම වූ තැන ඇත්තේ කුමක්ද? ඔබ එය හොඳින් අවබෝධ කරගන්න, ඔබේ නිවහන එහි තනන්න, ඔබ එහි වාසය කරන්න. ඔබ නතරවන්න සත්‍ය එහි ඇත. ඒ නිසායි අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ ඔබ නතරවන්නේයි ආමන්ත්‍රණය කළේ. ඒ නිසායි ඔබ නතරවන්න සත්‍ය එහි ඇත. ඔබ දුවනවා කුමකටද? සත්‍ය සොයාගෙන. ඔබ දුවනවා සැනසීම සොයාගෙන. ඔබ දුවනවා වෙහෙස නිමා කරන්න. ඔබ දුවන්නේ වෙහෙස දුරු කරගන්න. ඒ දිවීම මත වෙහෙස වැඩි වෙනවා. ඔබ මහන්සි වෙන්නේ සත්‍ය සොයාගන්න. ඔබ මහන්සි වෙන විට දුවන විට සත්‍ය ඔබට මග හැරෙනවා. ඔබ නතරවන්න සත්‍යයයි හේත. ඒ නතරවීම ඔබ හිතන නතරවීම නම් නොවේ. පුජ්‍යලත්වයකට බැඳුණු නතරවීමක්. සංකල්පවලට බැඳුණු නතරවීමක්. දෘෂ්ටි අතර, සංකල්ප අතර, වචන අතර දුවන දිවිල්ලයි නතර කරන්නේ. හොඳින් මතකෙහි අවධාරණයෙන් තබා ගන්න. දෘෂ්ටි අතර, සංකල්ප අතර, වචන අතර දුවන දිවිල්ලයි නතර කරන්නේ. ඔබේ මනස අභ්‍යන්තරය තුළ සෑම කෙනෙකුගේම මනසේ යම් තැනක ඒ උත්තරීතරත්වය, බුද්ධත්වය, ඒ උත්තරීතර තත්ත්වය, අරිහත්වය, ඒ උත්තරීතර තත්ත්ව මාර්ගඵල සැඟවී ඇත. සෑම කෙනෙක්ගේම ජීවිතයේ රහතන් වහන්සේ නමක්, රහත් මෙහෙණින් වහන්සේ නමක් සැඟවී ඇත. ඒක හරියට පින්නතුනේ අපි නිවසක් හදාගෙන ඉන්නවා. හැබැයි ඒ පොළොව යට යට වුණු මැණිකක් තියෙනවා. ජීවිත කාලෙම නෙමේ, පරම්පරා පහක් හම්බ කළත් හම්බ කරන්න බැරි වටිනාකමක මැණිකක්. හැබැයි ඒක උඩ යම් කෙනෙක් පොඩි පැලක් හදාගෙන, රොටියක් තම්බගෙන කාල ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් නොදන්නාකම කියන්නේ හරි පුදුම අවාසනාවන්ත දෙයක්. අවිද්‍යාව කියන්නේ පරම මල කඩයක්. අවිජ්ජා පරමං මලං. මේ ලෝකෙ පිරිසුදු කරන්න අපහසුම මල කඩය අවිද්‍යාවයි. ඒ මල කඩේ නිසා, ඒ නොදන්නාකම නිසා මැණික උඩ ගෙයක් හදාගෙන, පැලක් හදාගෙන, රොටි තම්බල කාලා දුප්පත්කමට ජීවත් වෙනවා. ඒ වගේ තමයි සෑම මිනිස්සෙකගේම හදවතේ යට පතුලේ ඒ අරිහත්වය, ඒ බුද්ධත්වය, ඒ ශ්‍රේෂ්ඨත්වය යට වී තිබෙනවා. අඟුලිමාල ළඟ තිබුණු ඒ අරිහත්වය මතු කරන්න කල්යාණ මිත්‍රත්වයට, මහා කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේට හැකියුවා. ඔබ එහෙනම් කල්පනා කරලා බලන්න, ඔබේ හදවතේ සැඟවුණු ඒ මණික, ඒ රත්නය, ඒ ධම්ම රත්නය, ඒ බුද්ධ රත්නය, ඒ සංඝ රත්නය ඔබ මතු කරගන්න. ධර්මය මතු කරගන්න ඕනම කෙනෙකුට මේ ත්‍රිවිධ රත්නේ අයිතිය සැබවින් ලැබෙනවා. එක ධාරු චීවරටත් ලැබුණා. ඇඳුමින් නෙමේ අවබෝධයෙන් අරිහත්වේ ලැබුණා. ඥාන දර්ශනයක් යදා පඤ්ඤාය පස්සති, ඒකාන්ත වශයෙන්ම මේ භවයේදීම මේ ජීවිතය තුල දකින්නට පුළුවන් ප්‍රඥා ගෝචර ධර්මයක් බුදුහාමුදුරෝ දේශනා කරේ. ජීවිතයේ දුක්බර කරන කාරණයක් නොව වඩාත් නිවුණු, වඩාත් සුවදායී තත්වයකට පත් කරවන කාරණයක් නිවන් අවබෝධය. ශෝක, තැවුල්, වේදනා, දුක් දුම්නස් දුරලන ධර්මයක් නිවන් අවබෝධය. කැමතිනම් සසර යන්න, කැමතිනම් සසර නතර වෙන්න ජීවිතය හඳුනාගත යුතුයි. සංවේදනා දුක්ඛ දෝමනස්යන් ඇතිවන්නේ කෙසේදැයි මොහොතක් අප විමසා බලමු. මේ ඉහළ මහලකට වෙලා ඔබ මොහොතක් පාර දෙස බලා සිටින්න. ඒ පාරේ මා දුටුවා විවිධ වටිනාකම් වලින් යුක්ත විවිධ රථ වාහන, ඒ මේ අත වේගින් ධාවනය වන ආකාරය. මට ඒවා පිළිබඳව කිසිදු වේදනාවක් නැත. මක් නිසාදයත් ඒවා මගේ වාහන නොවන නිසා. ඔබ යම් තැනක මගේ ආත්මය කොට යම් දෙයක් ගනේද, ඒ මොහොතේ සිට ඔබට සංවේදනා ඇත. ඔබේ රතය, ඔබේ වාහනය ඔබ බොහොම ආදරෙන් පාවිච්චි කරන, පරිස්සමින් භාවිතා කරන රතය සීරුමක් තුවාලයක් ඇති නොවන්නට, කුණු ටිකක් තැවරෙන්නේ නැති වෙන්නට, අබල දුබලකමක් ඇති නොවන්නට වග බලාගෙන පරිස්සමෙන් භාවිතා කරන කෙනෙක් වෙනවා. උනොත් සංවේගයටද පත් වෙනවා. ඒත් ඔබ කාලයක් භාවිතා කරලා විකුණපු වාහන ඔබට ඇති. ජීවිතේ එක වාහනයක්, දෙකක්, හතරක්, පහක්ද තමන් පාවිච්චි කරලා විකුණපු උදවිය මෙතන ඉන්නවා. මොහොතක් ඔබ කල්පනා කරන්න, ඔබගේ යයි ඔබ සම්මත කරගෙන පාවිච්චි කරන කාලයේදී ලැබුණු සංවේදනා ඔබ එම වාහනය විකුණා දැමුවාට පසුව දැන් ගලාගෙන එනවාද? ඒ වාහන වෙලාවට සර්විස් කරනවද? ඒ වෙලාවට වාහනේ සෝදල පිරිසිදුව තබනවද? යනුවෙන් ඔබ ඒ වාහනේ හිමිකරුවාගෙන් අසනවාද? නැත. ඔබ සංකල්පයෙන්ම ඒ වාහනේ අයිතිය අත්හළ නිසා භූමියක් නැත කිසිදු කෙනෙකුට එසේ පින්නතුනි මේ මගේ භූමියයි දැඩි කොටගත් තැන අඟලක් එහා මෙහා උන තැන මිනිසු මොනතරම් කලහෝලාල කරගන්නවාද සංවේදනා ඇති කරගන්නවාද ජාතියක් නැති මිනිස්සු ජාතියක් හදාගෙන රටක් නැති මිනිස්සු රටක් හදාගෙන ඉඩමක් නැති මිනිස්සු ඉඩමක් මගේයි හදාගෙන ශරීරයක අයිතියක් නැති මිනිස්සු ශරීරයක අයිතිය හදාගෙන වචනයක අයිතියක් නැති අර්ථයක් නැති ශබ්දයකට අර්ථයක් ලබා දීගෙන වෙන විපැක්තිය මොනතරම් බරපතලද මනාකොට ඥානනය කරන්න මනාකොට මානසිකාරයේ යෙදෙන්න මනාකොට නුවණින් මේ ධර්මය දකින්න එවිට ඔබට තේරේවි මම කියන පදනම යටතේ මමත්වය නැමැති පදනම යටතේ ඔබ කරන කියන හිතන පතන දේ අතර ඇත්තේ කුමක්දැයි ඔබට ප්‍රත්‍යක්ෂ වනවා ඇති ප්‍රත්‍යක්ෂ වන විට ඔබගේ අවිද්‍යාව ස්වභාවයෙන්ම ඔබ තුළින් නික්ම යාමට පටන් ගනීවි ඔබේ ප්‍රඥාව දිතුලන තරමට ප්‍රඥා ලෝකය බබලන තරමට සත්‍ය ඥානය ඔබ තුල ඇති කරගන්න තරමට අවිද්‍යාව ඔබ තුලින් පලා යනවා ඇති. දුක පවතින්නේ අවිද්‍යාව මතයි. වේදනාව පවතින්නේ අවිද්‍යාව මතයි. තණ්හාව පවතින්නේ අවිද්‍යාව මතයි. අටලෝ දහම පවතින්නේ අවිද්‍යාව මතයි. මනස මිරිඟුවක් මෙන් මනස පෙන පිඩක් මෙන් මනස කෙසෙල් කඳක් මෙන් අරටුවක් ගත නොහැකි හරයක් ගත නොහැකි ගසක් මෙන් දකින විට මනසට රැවටෙන ස්වභාවය ඒ කෙනා තුලින් පලා යනවා. ඍදවන්න බෑ. හරියට භාෂාවක් නොදන්නා කෙනෙක් භාෂාවක් අල්ලගන්නේ නෑ වගේ. භාෂාව නොදන්නා කෙනා මේ භාෂාව අල්ලගන්නේ නෑ. ඒ කෙනාට වාගේ ඔබ මේ සංස්කාරක ලෝකය යම් අර්ථයකින් අල්ලා නොගන්නා වූ තැන අවබෝධයෙන් අත්හැරපු තැන ඒ සංස්කාර ලෝකයට ඒ භෞතික ලෝකයට ඔබව කම්පණය කරන්න පුළුවන් කමක් නැහැ. නිහඬ භවයේ ආකාර දෙකක් තියෙනවා. එකක් ඔබ නිහඬ කරගන්න මනස. අනික තමයි නිහඬ වෙන මනස. නිහඬ කරගන්න උත්සාහ කරන තැන නිහඬ කරගන්න පුළුවන් කමක් නැහැ. හරියට වතුර බේසමක් සංසුන් කරන්න, ඒ කැළඹුණු වතුර බේසම සංසුන් කරන්න ඔබ අත තබනවා වගේ තමයි ඔබ මනස නිහඬ කරගන්න උත්සාහ කරන තැන තව කැළඹෙනවා. අපි මේ ජලය භාජනය, ජල භාජනය සංසුන් වන්නට ඉඩ හරිනවා. සංසුන් වන්නට ඉඩ හරිනවා. ඒ තුලින් සංසුන් වන ඒ මනස බොහෝම ශ්‍රේෂ්ඨයි. සංසුන් කරන මනසට වඩා සංසුන් වන මනස ශ්‍රේෂ්ඨයි. ක්‍රියාත්මක වන ඔරලෝසුවක එහි ඇති බැටරිය ඉවත් කළාට පසුව එහි තබ්බර කටු, විනාඩි කටු, පැය කටු නතර වෙනවා. ඒ වාගේම ඔබේ ජීවිතයේ ඔබේ මනස දුක සැප ඔස්සේ දුවගෙන යන සංකල්ප අතර තෙරපෙන දුක් විඳින ඒ මනස කුමන බැටරියකින්ද ධාවනය වෙන්නේ, මොකද්ද ඒ බැටරිය කියලා හඳුනා ගන්න ඕන. එවිට ඔබට පුළුවන්කම තියෙනවා ඒ බැටරියෙන් නිදහස් වෙන්න, එහෙම නැත්නම් ඉවත් කරන්න එම බැටරිය කැවෑ. ඉවත් කිරීමෙන් ඔබේ මනස සංසුන් කරගන්න පුළුවන්. ඔබගේ බැටරිය කුමක්ද? රුලෝසුවට තියෙනවනේ බැටරි කෑල්ලක්. ඒ වගේම ඔබේ මොළය සහ මනස දිවගෙන යන බැටරිය කුමක්ද? ඔබ ඒ සොයාගත යුතුයි. ඒ තමයි මමත්වය. මමත්වය නැමැති බැටරියයි. මමත්වය නැමැති බැටරියයි ඔබව දුවවන්නේ. මමත්වයට නිකන් ඉන්න බෑ. මමත්වයට අවශ්‍යයි මම දැනගන්නවා කියන පදනමින් යමක් දැනගන්න. මමත්වයට අවශ්‍යයි මම වෛර කරනවා කියන තැනින් වෛර කරන්න. මමත්වයට අවශ්‍යයි මම ප්‍රේම කරනවා කියන තැනින් ප්‍රේම කරන්න. මමත්වයට අවශ්‍යයි මම දිනනවා කියන තැනින් දිනන්න. මමත්වයට අවශ්‍යයි මම පරදිනවා කියන තැනින් පරදින්න. මමත්වයට අවශ්‍යයි මම සතුටු වෙනවා කියන තැනින් සතුටු වෙන්න. මමත්වයට අවශ්‍යයි මම දුක් වෙනවා කියන තැනින් දුක් වෙන්න. ඒ මමත්වයේ ස්වභාවය. ඒ නිසා ඒ බැටරිය ඔබ ගලවා දැමිය යුතුයි. මමත්වයෙන් තොරව මානසික පීඩන නැත. මමත්වයෙන් තොර ජීවිතය සහනශීලී. පුජ්ජලත්වයේ තව ක්‍රියාකාරකමක් නොවේ මමත්වය දුරු කිරීම. පුජ්ජලත්වයේ තව අවබෝධයක් නොවේ මමත්වය අවබෝධ කර ගැනීම. පුජ්ජලත්වයේ අවබෝධයක් නොවේ නිවන් ධර්මය අවබෝධ කර ගැනීම. පුජ්ජලත්වය දුරු කිරීමමයි සහනය, ශාන්තිය. එවිට අවබෝධ කරගත් දෙයක් නොමෙත හෝ ඇත කියා විග්‍රහයකට පැමිණෙන්න පුළුවන් කමක් නැ. මිමි කරන්නට බැරි විශ්ව අවබෝධයකට එකතු වී ඇති නිසා අනන්ත වූ අවබෝධයක්, අනන්ත වූ ගුණයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අනන්ත වූ ධර්මය ප්‍රශංසා කරන්න විපාක වශයෙන් ඔබට දැනෙන්නේ අනන්තයයි. ඒ මහා නිර්වාණ ධර්මය, ඒ මහා අකාලික ධර්මය, ඒ මහා අචින්තිය සීමාන වූ අනන්ත වූ ධර්මය ඔබ අගය කරන කෙනෙක්, පුරණ කෙනෙක්, අවබෝධ කරගන්න කෙනෙක්, ප්‍රත්‍යක්ෂ කරගන්න කෙනෙක් වන්නට මා ඔබට ජීවිතය පිළිකුල් කරන්නේ යයි කිසි විටක කියන්නේ නැත. මත් නිසාදයත් එය මානසික අසහනකාරීත්වයන් වැඩි කරවන ධර්මතාවයක්. යමෙකු පිළිකුල් කරමින් අප්‍රසන්න මනසින් කලකිරුණු මනසින් මිය ගියොත් ඔහුගේ ආත්මයේද සසර යහපත් නොවේ. එබැවින් මනස අවබෝධ කරගන්න ගමනේ ඔබ අන්තයකට පමුණුවන්නේ නැත කිසි විටක. අන්තයකට නොයා යුතුයි. උභෝ අන්තයෙන් නිදහස් විය යුතුයි. සියලු අන්තවලින් නිදහස් විය යුතුයි. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් විය යුතුයි. කාලයෙන් නිදහස් විය යුතුයි. ඒ ආකාරයෙන් අපට පුළුවන්කම ලැබෙනවා මමත්වය දුරු කරන්නට. කොතරම් ගණී භවනය වූ ශක්තිමත් වූ ඇඟට රිදෙන්නට පහර දෙන්නට පුළුවන් අයිස් කැටයක් ඔබගේ සීතකරණයෙන් ඔබ එළියට ගන්නවා. හොඳට අවුව තියෙන දවසක තැටියකට දමා මේ අයිස් කැටය අවුවේ තිබෙන්නට ඉඩ හරිනවා. ටික වේලාවක් ගිය පසු ඔබට දක්නට පුළුවන්කම ලැබෙනවා දිය උණු අයිස් කැටයක්. දැන් අර ගණී භවනයේ වූ ස්වභාවය නැත. තවත් දිනක් හෝ දෙකක් එම තැටියේ තිබෙන ද්‍රව ස්වභාවයේ ජලයේ ස්වභාවය තිබෙන්නට ඉඩ හරිනවා. දිනෙන් දින රත් වෙමින් ඒ ජල බඳුන වාෂ්ප වශයෙන් මේ විශ්වයට එකතු වෙනවා. දැන් ඔබට පුළුවන් ද නැවතත් ඒ අයිස් කැටය සාදන්න. ඔබගේ මමත්වයත් ඒසේමයි. සැකසුණු දේ විසිර යන ස්වභාවයෙන් යුක්තයි. විසිර යන්නට ඉඩ හරින්න. එවිට ඔබගේ මනස නිදහස්. සත්‍යවාදී මිනිසෙකු මමත්වයෙන් තොරයි. මමත්වයෙන් යුක්ත සෑම මිනිසෙක්ම අසත්‍යවාදී ගුණයකින් මායාකාරී ධර්මයකින් සැදුම් ලත් අයෙක්මයි. එබැවින් වහා ඇවිලෙන සුළුයි පුතජ්ජන සත්වයා. තමාට අන් අයට අහිත පිණිස අනර්ථය පිණිස පවතින ක්‍රියාවකට යොමු වෙන්න පුළුවන් පෘතජ්ජන මනස. ඔබව වැඩියෙන්ම දුකටපත් කරන්නේ ඔබේ මමත්වය. ඔබට පාලනය නොවන සිතක් ඔබ තබාගෙන ඔබ ලෝකය මා සිතන ආකාරයෙන් පාලනය කළ යුතුයයි සිතීම මොනතරම් සාර්ථක යහපත් වූ සිතීමක්ද නැද්ද? සෑම කෙනෙක්ම තමන්ගේ සිත අභියස හරි අසරණයි. ප්‍රඥාවේ බලයට වඩා සාංසාරික අවිද්‍යා බලය නැගී සිටින මොහොතේදී ප්‍රඥා බලය කුමක් කරම්ද? එයට හසු වෙනවා. මනුෂ්‍යයා මොනතරම් අසරණ වූ මෙමරි කාඩ් එකක්ද? මා එසේ කියන්නම්. මොනතරම් අසරණ වූ මෙමරි කාඩ් එකක්ද, පෙන් ඩ්‍රයිව් එකක්ද කියලා මම කියන්නම්. ඇයි? දැම්මොත් බුද්ධ ආගම පෙන් ඩ්‍රයිව් එකේ, මෙමරි කාඩ් එකේ බුද්ධ ආගම. දැම්මොත් මුස්ලිම් ආගම, දැම්මොත් කතෝලික ආගම, දැම්මොත් හින්දු ආගම. දාපු ස්වරය, ලක්ෂණය, ගුණය, ආකල්පය ඒ විදියටම මෙමරි කාඩ් එකේ වැඩ කරනවා. මිනිස්සු මෙමරි කාඩ් එකක් නොවි මේ සියලු දේවල් බාහිර මතවාද බව තේරුම් අරගෙන ඔබේ දැක්ම ඔබ මතු කරගන්න, ඔබ අනුන්ගේ දැක්මෙන් වැසී සිටින තාක්කල් ඔබට ඔබේ දැක්ම මතු කරගන්න පුළුවන් කමක් නැහැ. ලෝතුරා බුදු කෙනෙක් අපේක්ෂා කරේ මෙන්න මේ මෙමරි කාඩ් එක රිමූව් කරලා දෙන්න, ඩිලීට් කරලා දෙන්න, නිදහස් කරලා දෙන්න. එහෙම නැත්නම් විමුක්තිගත කරනවා කියලා එකට කියනවා. ඒ නිදහස් වූ කිසිවක් ඇතුළත් නොකල හිස් වූ තැනින් වීත දෝෂ, වීත මෝහ, වීත රාග කියන මේ ස්වභාවයන් වලින් තොර වූ පුජ්‍යල ආකල්ප, සංකල්ප, මනක්කල්පිත ලෝක නැතිව නිදහස් ලෝකයේ දෙස බලන්න සිටගෙන ලෝකය හරිම පැහැබරයි, ලෝකය හරිම ලස්සනයි. ඔබේ දැනුම නැත්නම්, ඔබේ පුජ්‍යල මතවාදය නැත්නම්, බහුවාද සහ අත්වාද කියන දෙක නැත්නම් ජීවිතය හරි ලස්සනයි. ඒ තනත්තායේ තනත්තිය දකින්නේ පවතින ස්වභාවයයි. ඒක මගේ ආත්මය කරගෙන නැති නිසා ස්වභාවය දකිනවා. ස්වභාවය දකින තැන ස්වභාව ලක්ෂණයට ඇරෙන්නට වෙන ආකල්පයක් නැත. තමන්ගේ සිතුවිලි අතර, තමන්ගේ ශරීරය අතර, තමන්ගේ ඉන්ද්‍රියන් අතර, තමන් පරිහරණය කරන දේ අතර දකින්නේ ස්වභාවික දේ පමණයි. ස්වභාවික දැක්ම යනු වේදනාකාරී නොවන තත්ත්වයක්. ස්වභාවය දරා ගැනීම වලින් තොරයි, ස්වභාවය උපාදාන වලින් තොරයි. එහෙත් මනා කලමනාකාරීත්වයක් හා සාර්ථකත්වයක් කින් යුක්ත වැඩ කරන කෙනෙක්, මිහිඳු මහරහතන් වහන්සේ වැඩ කරේ මමත්වයෙන් තොරව, බුදුරජාණන් වහන්සේ වැඩ කළේ මමත්වයෙන් තොරව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ කළේ මමත්වයෙන් තොරව. ඇයි වැඩ කරන්න බැරි වෙනවද? ආසාව නැති වුණොත්. ආසාව නැති වුණොත් වඩා හොඳින් නිර්මාණශීලීව වැඩ කරන්නට පුළුවන්. වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ඒ වැඩ කරන අය කළ යුත්තක්, විය යුත්තක් සමාජයට කරනවා ඇරෙන්නට. ඒවා තුළ අවිද්‍යා සහගත මානසික ආසත්ත භාවයකින් යුක්තව ජීවත් වෙලා කිසි විටක පෙරේතෙක් වෙලා උපදින්නේ නැහැ, කුම්බාණ්ඩෙක් වෙලා උපදින්නේ නැහැ, තිරිසන් සතෙක් වෙලා උපදින්නේ නැහැ, යක්ෂයෙක් වෙලා උපදින්නේ නැහැ. ගොඩාක් පැරණි ගෙවල් වල සමහර පරණ වලව් වල හරි ප්‍රශ්න. ඇයි? ආසත්ත භාවය නිසා මනෝමය ආසත්ත භාවයකින් යම් තැනක යම් ආකාරයක සැරිසරුවොත් ඒ සැරිසරන ස්වභාවයේ සමග පවතින්නට මලයින් පස්සෙත් මේ කායික ශරීරය නොව මානසික ශරීරය පුරුදු වෙනවා. අත්හැරීම කළ යුතු ආකාරය විය යුතු ආකාරය මා ධර්ම දේශනාව තුලින් මනාකොට පැහැදිලි කර දුන්නා. අත්හරින්න පුළුවන් ගැටීමෙන් නොව මනසේ ස්වභාවය මනාකොට හඳුනා ගැනීමෙන් ප්‍රකට කිරීමෙන් තේරුම් ගැනීමෙන් පමණයි. මේ ආරම්භයක් පමණයි. ඔබ කැමතිනම් ධර්මයේ වඩ වඩා ශ්‍රවණය කරන්න, ස්වාමින් වහන්සේගේ දේශනා සොයා ගන්න, විශේෂයෙන් අන්තර්ජාලය තුලින් සොයා ගන්න පුළුවන් නිවන් මඟ TV කියන නාමයෙන් සර්ච් කරන්න YouTube එකේ. එම නැත්තම් ශ්‍රී ලංකා බුදුබණ යනුවෙන් සර්ච් කරන්න. එම නැත්තම් ඇමිලි පිටියේ ආනන්ද තේරෝ කියලා සර්ච් කරන්න ඔබට ධර්ම දේශනා සිය ගණන් ශ්‍රවණය කරන්නට පුළුවන්. නිවන් මඟ පාදා ගන්නට අවස්ථා හතරක්. කල්යාණ මිත්‍රත්වය හොඳින් පුළුවන් තරම් සද්ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය කරුණු පිළිබඳව විමසා බැලීම. ධම්මානු ධම්ම පටිපත්තිහෙවත් තමන්ගේ සිතට දර්ශනයට අනුගත කර ගැනීම. ජීවිතයේ එතනින් පුබුදිනවා, ලස්සන වෙනවා, පැහැබර වෙනවා. යම් ප්‍රශ්නයක් වේද යම් අයෙකුට, එය ප්‍රශ්නය අසීමට වේලාවයි මේ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ධර්ම කරුණු පිළිබඳව මාගෙන් විමසන්න. හොඳයි, එහෙනම් අපි මේ දේශනය දැන් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාල වේලාව අවසන් වෙමින් පවතිනවා. ඔබේ මනසේ යම් වෙනසක් ඇති වුණාද බලන්නට ඔබ මේ ස්ථානයට පැමිණෙන විට, ආසනයේ අසුන් ගන්න විට ඔබේ තිබුණු මනසයි දැන් තිබුණු මනසයි මොහොතක් ගලපලා බලන්න. සුබදායී ආකාරයට ඔබේ මනස සුළු ප්‍රමාණයක් හෝ වර්ධනය වී තිබෙනවාද? යම් නිහඬ බවක්, යම් සංසුන් බවක්, යම් නොසෙල්වෙන ගුණයක් ඔබේ මනසේ හටගෙන තිබෙනවා නම් ඒ තමයි දාම් කුසලය.